නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සතිපට්ඨානං හෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනං චේ සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදං චාති. ගෞරවනීය අඳුරණ වහන්සේගේ නමස්කාරයි. සැනහවත් වාසනාවන්ත පින්තුනි, අද අප මේ දවස පුරා සිදු කරගෙන යන සීල භාන වැඩසටහනෙහි අවසාන අංගයටයි අප මේ පැමිණ සිටින්නේ. මේ කොටසෙන් අප බලාපොරොත්තු වන්නේ බුදුදහමේ මූලික ඉගෙනීමක් වන සතිපට්ඨානය ගැන කරුණු පැහැදිලි කරන්නටත්, ඒ පැහැදිලි කරන අතරේදීම සතිපට්ඨානය පුහුණු කරන්නත් බලාපොරොත්තු වන්නේ. වර්තමානයේ තුල හොඳට හිත තියාගෙන මේ කියන කරුණ ටික මනවින් ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කිරීමම විමුක්තායතනයක් වෙන විදිහට අප කරුණ පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විභංග කියන සූත්‍රයේදී දේශනා කරනවා, සංයුත්ත නිකායෙහි සතිපට්ඨාන සංයුත්තේ සඳහන් වන විභංග සූත්‍රයේ ඒක දේශනා කරනවා, සතිපට්ඨානං හෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා. මහණෙනි මා නුඹලාට සතිපට්ඨානයක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාවක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවක් දේශනා කරනවා කියලා. අද පින්නතුනි, ලෝකයේ තියෙන විෂයන් අතුරින් විශේෂයෙන්ම මනෝවිද්‍යාව සහ උපදේශනයට ප්‍රමුඛත්වයක් ලැබෙනවා. ඊට හේතුව තමයි අද ලෝකයේ කායික රෝගවලට වඩා ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මානසික රෝගවලට. කායිකව නිරෝගීනට වඩා මානසිකව නිරෝගීව සිටීමේ වැදගත්කම අවධාරණය කරලා තියෙනවා. ඊට හේතුව තමයි ඇතැම් අය කායිකව නිරෝගීව හිටියත් මානසික නොයෙකදී ලෙසනයන්ගෙන් අවුල් වියවුල් තත්ත්වයන්ගෙන් සිටින නිසා. අනේදී පසුගිය දශක පහක වගේ කාලය තුළ මුළු ලෝකෙම හිටියේ මනෝවිද්‍යාඥයන්, මනෝචිකිත්සකයන් සහ උපදේශකවරුන් සිදු කළා වූ අධ්‍යයනයන්, පර්යේෂණ ආදී බොහෝ දේවල් වලින් ඔවුන් අනාවරණය කරන කාරණා දෙකක් තියෙනවා. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ඔවුන් දෙන ප්‍රධාන ට්‍රීට්මන්ට්ස් දෙකක් තියෙනවා. එයින් එකක් තමයි ලෙවින් කයිනස් කියන එක, අනිත් එක මයින්ඩ්ෆුල්නස් කියන එක. මෛත්‍රී භාවනාව සතිපට්ඨානයක් තමයි ඕල් කියන ප්‍රධාන කාරණා දෙක. ඉතින් බටහිර විද්‍යාඥයන්, මනෝවිද්‍යාඥයන්, මනෝවෛද්‍යවරුන්, උපදේශකවරුන් මේ කරුණ මෙහිදී සඳහන් කරද්දී බුදුරජාණන් වහන්සේ වසර 2500 කලින් දේශනා කරනවා, යන්තං සන්තං පදං අවිසමිච්ච සම්බේ සත්තා බාහු සුඛිතාර්ථා කියලා. He who wishes to attain the peace of mind should practice loving kindness meditation. Our spiritual teacher, the Buddha, has explained his message before 2600 years ago. තිනතුනි වසර 2600 කලින් බුදුහාමුදුරෝ සඳහන් කරනවා, කිසියම් කෙනෙක් මානසික සුවතාවයක්, මානසික නිරෝගී භාවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක නා විසින් සීල සත්තෝ සෝපත්තේත්වා කියන මෙසිත වඩන කියලා. අනිත් පැත්තෙන් දේශනා කරනවා, ඒකායනෝ යන් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා සෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස්සන අත්තංගමාය ඥායසදිගමාය නිබාන සත්‍ය කිරියාය යදිදං චක්කාරොසදි පට්ඨාන කියලා. සත්‍යංගේ මානසික පරිසොද්ධන්තිය සඳහා, සෝක පරිද්දවයන් දුරු කිරීම සඳහා, දුක් දෝමනස් ඉක්ම වීම සඳහා, න්‍යාය ඥාය නැත්තං ප්‍රඥාව ලබා ගැනීම සඳහා නිවන සාක්ෂාත් කිරීම සඳහා එකම ප්‍රතිපදා විදියට සතිපට්ඨානේ දේශනා කරනවා. බලන්න පිනොත්නේ කොයිතරම් නවීන විද්‍යාවට මනෝවිද්‍යාවට සමීප යන උත්සාහ කළ තියෙද කියලා. නමුත් මෙහිදී අප හුඟක් කල්පනාකාරී වෙන්නට ඕන වර්තමානයේ මේයි කියන සතිපට්ඨානිය බුදුදහමේ තියෙන සතිපට්ඨානියත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් මේයි සඳහන් කරන්නේ වර්තමානයේ ජීවත් වෙන්න කියලා. අතීතය අමතක කරන්න, අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. වර්තමානයේ තුල ජීවත් වෙන එක තමයි ඕන් මයින්ඩ්ෆුල්නස් එක විදිහට කියන්නේ. වර්තමාන මොහොතේ යමක් සිහියෙන් කරනවා නම් ඒ දේ මයින්ඩ්ෆුල් ඊටින්, මයින්ඩ්ෆුල් ඩ්‍රින්කින්, මයින්ඩ්ෆුල් ප්ලේයින් ඔය හැම එකටම මයින්ඩ්ෆුල්නස් එක දාලා තියෙනවා. නමුත් වෙනතෙන් බුදුදහම ගත්තොත් ඒක මීට වඩා ගැඹුරු කාරණයක්. බුදුදහමේ කිසි විටකත් අතීතය අමතක කරන්න කියලාවත් අනාගතයේ ප්‍රාර්ථනා සැලසුම් හදන්නපා කියලාවත් නැහැ. බුදුදහමේ ප්‍රධානතම ගැනීම සතිපට්ඨානය. සතිපට්ඨානයෙන් ලැබෙන ප්‍රධානතම අනිසංසය තමයි මතකය වැඩිවීම. කිසිම දෙයක් අමතක කරන්න කියලා නැහැ. විතක සංධාන සූත්‍රයේ එක කාරණයක් සඳහන් කරන අසති අමනසිකාර කියලා. ඒ කියන්නේ යමක් හිතනකොට කෙලෙස් ඇති වෙනවා නම් ඒක සිහි කරන වාරය අඩු කරන්න කියලා තියෙනවා. ඒක සිහි නොකරින කියලා තියෙනවා. හැබැයි අමතක කරන්න කියලා නැහැ. අමතක කරන එක ලොකු වැරදීමක්. ඒක බුදුදහමේ තියෙන මූලික හර පද්ධතියට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධකක් ඒක. ඒ නිසා ධර්මයේ පුහුණු කරන්න සතිපට්ඨානෙ දිනුවෙන්න මතකය වැඩි වෙනවා. කොච්චර මතකයේ වැඩි වෙනවද කිව්වොත් පින්නතුනි මෞගසී ඉන්න කාලයන් සිහි කරන මට්ටමට මතකයේ දිනුවෙනවා. ඒ විතරක් නෙවෙයි අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආකාශයෙන් බලන්න පුළුවන්. ආත්ම 500ක් නෙවෙයි මහා කල්ප 500ක් ආකාශයෙන් බලන මට්ටමට සතිය දිනු කරන්න පුළුවන්. සතියේ අනුස්සති සතියේ සරණතා ධාරණතා ආදී වශයෙන් මේ සිහිය චිර කතම්පි චිර බාසිතම්පි කියලා සඳහන් කරන බොහෝ කලක් සිදුවේ අතීත දේවල් මතක් කරගන්න පුළුවන් කියලා. මතකයේ නෙමෙයි ගැටලුව. ඒ මතක් කරනකොට අපි කොච්චරනම් ඒක සිහියෙන් නුවණින් ඉන්නවාද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ ජාතක කතාවල ඒ අතීත සිදුවීම් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒව මතක් කරන්න කියලා නෙමෙයි. බුදුදහමෙහි මෙන්න මේ සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවක් කියලා සතිපට්ඨානේ කොටස් තුනකට බෙදෙනවා. සතිපට්ඨානේ කියලා කියන්නේ අර කියන විදිහට වර්තමානයේ ජීවත් වීම. වර්තමානයේ සිදුවෙන කාය වේදනා චිත්ත ධම්ම දෙකට අවධානය සිහ යොමු කිරීම තමයි සතිපට්ඨානේ කියලා කියන්නේ. ඒක මුලින් කරනවා. ඒ වර්තමානයේ සිත තියාගන්න එකට කියන්නේ ආයෝහන ලක්ෂණ කියලා. හරියට ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයම් මිට අතට අල්ල ගන්නවා වගේ. අන්න ඒක සම්මුති සත්‍ය තුල තියෙන කාරණයක්. අන්නේ වර්තමානයේ හිත තියාගෙන ඊළඟට සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? ඡේදන ලක්ෂණ. ඒ මොකද්ද? මේ වර්තමානයේ සිත මෙතෙන්ට තියාගෙන ඉස්සරහට තියාගෙන ඉන්න ගමන් මේ සිද්ධියට පාදක වෙච්ච අතීතේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ටික නෝනින් බලන එක සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට විදර්ශනා වැඩි වෙනවා. සතිපට්ඨානය කියන්නේ සම්මුති සත්‍ය තුල තියෙන දෙයක්. ඒකෙන් කරන්නේ සමතය දිනු කරන එකක්. ඒක වර්තමානයේ තුල ඉන්න එක. ඒ තුල වර්තමානයේ හිත තියෙන ගමන් ඒ වර්තමානයට පාදක වෙච්ච ඒකේ පසුබිම නොනින් මෙනෙහි කිරීම තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. එතෙන්දී සිහි කරන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච එක ගැන. මේ ඇහෙන් රූපයක් තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ අර නිරුද්ධ වෙච්ච රූප වේදනා දිස්කන්ධ පංචකය නේද කියලා. ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේට නුවණ තැබීම තමයි ඒකේ හට ගැනීම නිරෝධය බැලීම තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. නැත්තම් විදර්ශනා භාවනා කියලා කියන්නේ. නැත්තම් විපස්සනා භාවනා කියලා කියන්නේ. අන්න ඒකට පාදක උනේ පරමාර්ථ සත්‍ය. සතිපට්ඨානෙට පාදක උනේ සමුති සත්‍ය. සතිපට්ඨාන භාවනාවට පාදක උනේ පරමාර්ථ සත්‍ය. අන්න ඒකට හිත තියෙනකොට විදර්ශනාවට අතේ සංසයනොත් නිදහස් වෙනවා, අනාගත සංසයනොත් නිදහස් වෙනවා, වර්තමානයේ සිදුවන මේ ඉදප්පච්චතාවය නැත්තම් වර්තමානයේ සිදුවන චිත්තසහිතකව හට ගැනීම නිරෝධය සත්‍යගත විපස්සතිය කියන විදියට ඒ කනම නොනින් බලනවා. මෙන්න මේක තමයි බුදුදහමේ සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. අන්නේ සතිපට්ඨානයටත් සතිපට්ඨාන භාවනාවටත් මුලවන්නේ සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව දැනගෙන ඉන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අර දුකේ හට ගැනීම හා නිරෝධය පදනම් කරගත්තු සම්මා දිට්ඨිය මුලින් යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් විදියටයි අපි මෙන්න මේ සතිපට්ඨානය වඩන්නේ. ඒක තනි කාරණයක් නෙවෙයි. බුදුදහමේහි මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ තනි කාරණයක් නෙවෙයි. ඒ සතිපට්ඨානෙට පදනම් වෙන්න ඕන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි පුරේ ගමන් කියන්නේ ඒක. සතිපට්ඨානෙ කියන්නේ මිෂන් එක. ඒ මිෂන් එකට කලින් මොකද තියෙනවද? මිෂන් එක තියෙනට ඕන. Vision is first, then mission. What is the vision? Vision කියලා කියන්නේ කොහොමද දුක හටගන්නේ, කොහොමද දුක නිරුද්ධ වෙන්නේ කියන කාරණාව. දුක හටගන්නේ කොහොමද? ඇසට රූපයක් පේනකොට ඇත්තටම පේනවා කියලා කියන්නේ පේන අවස්ථාව නෙවෙයි රූපය දැනගන්න අවස්ථාව. රූපය පේන අවස්ථාව ඉතාම ඉක්මනින් නිරුද්ධ වෙච්ච තැනක අපි ඇත්තටම රූපය පේනවා කියලා කියන්නේ රූපය පේන අවස්ථාව නෙවෙයි රූපය දැනගන්න අවස්ථාව. අන්න ඒක නොදන්න නිසා අපි ඒ රූපය තේරුම් ගන්න අවස්ථාව අපි හිතන් ඉන්නේ රූපය පේන අවස්ථාව කියලා. ඒ නිසා අපේ හිත බාහිර රූපයට හිත බැසගෙන තියෙනවා. බාහිර රූපයට හිත බැසගත්තොත් ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාවෙන් ඉන්නකොට බාහිර රූපයට හිත බැස ගන්නවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද චක්‍රයම නිර්මාණය වෙලා අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්, විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් ගිහිල්ලා භව පත්‍ය ආජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන මෙන්න මේ පටිච්චසමුප්පාද චක්‍රය අපි දුකත් එක්ක මිශ්‍ර වෙ ඉන්නවා. මෙන්න මේක හරියටම අපි දැක්කොත් ඇහැට රූපයේ පේන අවස්ථාවේදී රූපයේ ඉතුරු නැතුවම නැති වෙලා ගිහිල්ලා කියලා දැනගත්තොත් අපි දන්නවා මේක මනෝවිඤ්ඤාණයක තේරුම් ගන්න කියලා. අපේ හිත බාහිර රූපයේ බැසගන්නේ නැහැ, ඒ මත පිහිටලා නැහැ. ඒ කියන්නේ අපේ අවිද්‍යාව නැහැ කියන එක. අවිද්‍යාවත්වේ වාසය සිවිරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ කියන මෙන්න මේ පරිසම්පාදයෙන් නික්මෙන දර්ශනය දැක්ම අපේ ජීවිත තුළ මැනවින් තියෙනට ඕන. මෙන්න මේ දෙකම අපට මොකක්ද ඇති වෙන්නේ? දුක හටගන්නේ මෙන්න මේ නොදැනීම නිසා. ඒ නොදැනීම හිටියොත් තමන්ගේ ජීවිතේට දුක එනෝ. බාහිර කෙනෙකුට පුළුවන් තමන්ව පාලනය කරන්න. තමන් ඒත් එක්කම දුක ඇතුළේ ඉඳලා තමාට අනේක විද දුක් විඳ සිද්ධ වෙන බව දැනගත්තොත් එහෙනම් ඉක්මනින්ම මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය නම් වූ සතිපට්ඨානය කරා ගමන් කරනවා. අන්න ඒ දර්ශනය තියෙන කෙනාට තමයි සතිපට්ඨානය පනවල තියෙන්නේ. මේක තමයි කියන්නේ ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නොආජානතෝ නොආපස්සතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ආශ්‍රමයන්ගෙන් හිත පිරිසුදු කිරීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින්න කෙනාටද? මේ දුකේ හට ගැනීම හා නිරෝධය දකින්න කෙනාටයි මා ආශ්‍රයන්ගේ ශේ කිරීම නැත්තම් මාර්ගය පනවන්නේ, කෙටියම කියනවා නම් සතිපට්ඨානය පනවන්නේ කියලා. මෙන්න මේක දැනගත්තු කෙනා ඉක්මනටම ප්‍රැක්ටිස් එකට එනවා. ඔහෝ ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විශේෂිත සඳහන් කරනවා තමන්ගේ පියාගේ ගෝචර විශේෂයට එනවා. නැත්තම් අර වැස්ස වෙලාවට කුරුල්ලෙක් කුරුළු කූඩුවට එනවා වගේ අපිට තියෙන කුරුළු කූඩුව මොකද්ද? සතිපට්ඨානෙට එනවා, ප්‍රැක්ටිස් එකට එනවා. අන්නේ ප්‍රැක්ටිස් එකේ ඉන්නකොට අපි නොතෙමි ඉන්න පුළුවන්. අපිට තියෙන කුරුළු කූඩුව, අපිට තියෙන මව්ගේ උකුල, පියාගේ සෙවණැල්ල වගේ තමයි සතිපට්ඨානෙ කියලා කියන්නේ. ඒක පළවෙනි කාරණේ, කායේ කානුපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජහා දෝමනස්සං. මේ කායේ කායනෝ බලමින් වාසය කරනෝ. කොහොමද? ඔහුසෝ සතෝ වාස සති, සතෝ පස්ස සති, දීගං වාස සන්තෝ, දීගං අස සාමීති, පස්ස සාමීති, සබ්බකාය පට සංවේදී, අස සිස්සාමීති සික්කති, පස්ස සිස්සාමීති සික්කති, පස්සම් භයං කාය සංඛාරම්, අස සිස්සාමීති සික්කති, පස්ස සිස්සාමීති සික්කති කියපු විදියට මෙන්න මේ හුස්ම ගැනීම පිට කිරීම ගැන සිහ පිහිටවනවා. හොඳට හුස්ම ගැන සිහින් ඉන්නවා, වර්තමානයේ තුල හිත තියාගෙන. ඒ ඉන්නවත් එක මොහොගේ හිත ටිකෙන් ටික තැම්පත් වෙනවා. ඉති අජ්ජත්තං වා කාය කානුපස්සී විරති, බහිද්ධා වා කාය කානුපස්සී විරති, අජ්ජත්ත බහිද්ධා වා කාය කානුපස්සී විරති. මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මගේ වෙන වගේම අනිත් අයගෙත් මෙන්න මේ ක්‍රමය නිසා නේද ජීවිතය ගත කරන්නේ කියලා හිතේ රුම් ගන්නවා. ඊළඟට සමුදේ ධම්මානුපස්සී විහෙරති අසසි සාමිති සික්කති, සමුදේ ධම්මානුපස්සී විහෙරති පස්සසි සාමිති සික්කති කියපු විදියට මෙන්න මේ කායේ සමුදේ ධම්මානුපස්සී විහෙරති කායේ කායනුපස්සී විහෙරති මේ කායේ හට ගැනීම හා නිරෝධය දකින්නවා. මේ හුස්ම කියන්නේ කයෙහි ප්‍රතිඵලයක්. කය කියන්නේ ආහාරයේ ප්‍රතිඵලයක්. ආහාර ඇති කාලෙ කය ඇති වෙලා හුස්ම ඇති වෙනවා. ආහාර නිරෝධයෙන් මේ කය නම් වූ ආස්වාස ප්‍රස්වාසයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. මෙන්න හිත සමාධිමත් වෙනත් එකම බලන්නේ. ඒත් එකම උඩ තවත් අවබෝධය තියෙනවා. අත්තිකායෝතිවා පනස්ස සති පච්චු පටිතා හෝති, යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝද විහරති නැචකින්චි ලෝකී උපාදියති. ඔහුට සීයහා නුවන දියුණු වෙනවා. ඔහු ලෝකේ කිසිවක් කෙරේ හෝගේ හිත බැසගන්නෑ. ඔහු මේ කයි අනිත්‍යතාවය දකිනවා. ඔන්න පින්නතුනේ ටික ටික හිත සමාධිමත් වෙනකොට මේ හිතේ ඇතිවන දියුණුවයි මේ සඳහන් කරන්නේ. ඔහු මුලින්ම ආනාපාන සතියෙන් පටන් ගත්තේ. ඊට පස්සේ ටිකෙන් ටික ඔහු ඉදිරියට යනවා. ඔහු ඊට පස්සේ තමන්ගේ ඉරියව් බලනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, තිතෝ වා තිතෝ මිති පජානාති, නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති, සයනෝ වා සයනෝ මිති පජානාති. ඔබ මේ සතර ඉරියව ගැන හොඳට සිහිය තියාගෙන ඉන්නවා. සිහිය තියාගෙන ඉන්නෙන්න ඒ සිහියම සමතේ බවට පත් වෙලා හිත සමාධිමත් වෙනවා. හිත සමාධිමත් වෙන්න වෙන්න මෙන්න මේ ශාරීරික අනිත්‍යතාවය, සමුදය වැය, හේතුඵල ධම නෝනින් දකිනවා. ඔහුගේ සිහිය හා නෝන දිනු වෙනවා. ඊළඟට ඔහු තමා කරන හැම දෙයක්ම සිහියෙන් කරනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ආපස්සට යනකොට හොඳට සිහියෙන් එව කරන්නේ. ආලෝකිතේ විරෝකිතේ සම්පජානකාරී හෝති. ඉස්සරහා බලනකොට දෙපැත්ත බලනකොට හොඳට සිහියෙන් තමයි ඌය කටයුතු කරන්නේ. සංඝාටි පස්ස චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ඔව් සිවුරු නැත්නම් ඇඳුම් පැළඳුම් දරනකොට හොඳට ඒකන් සිහියෙන් කරන්නේ. සම්මිඤ්ඤිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඔව් අතපය දිගාරිනකොට අතපය අකුලනකොට ඒකත් ඔව් සිහියෙන් කරන්නේ. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඔව් ශරීර කටයුතු කරනකොටත් හොඳට සිහියෙන් කරන්නේ. ඔහෝ ගතේ තිතේ නිසෙන්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. ඔහෝ ගමන් බිමන් යනකොට කටයුතු කරනකොට කතා කරනකොට නිහඬ වෙනකොට හැම වෙලාවෙම දැන් සිහියෙන් ඉන්නේ. මේ විදිහට දිනු වෙලා ගිහිල්ලා ඔහෝ මේ ශරීර ක්‍රියාකාරීත්වයේ සීලොම දේවල් ඔහු සිහියෙන් කරනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන අනුභව කිරීම ආදී මේ හැම දෙයක්ම ඔහු සිහියෙන් කරනවා. ඔහු මේ ශරීර ක්‍රියාකාරීත්වය ගැන හොඳ අවධානයෙන් ඉන්නකොට මේ ශරීරයේ නිර්මාණය හට ගැනීම නිරෝධය ඔහු ඉතාම මනවින් සාක්ෂාත් කරගන්නවා. මේකට කියනවා සම්පජඤ්ඤ පබ්බේ කියලා. පින්නතුනේ මේ කායගත සතිය කියන එක කායනපස්සනාව කියන එක බුදුදහමේ ඉතාම ඉහළින් වර්ණනා කරපු භවනාවක් මේක. මේ තරම් පින්නතුනේ වර්ණනා කරපු භවනා කමඨානක් නැති තරම් බුදුදහමේ. අංගුත්තර නිකායේ කායගත සති වර්ගය කියලා වෙනම වර්ගයක් තියෙනවා. මේ වර්ගය පුළුවන් නම් කියලා බලන්න. යම් කිසි කෙනෙක් කායගත සතිය වඩන්න පරකු කරනවා කියලා කියන්නේ අමෘතයේ වළඳන්න පරකු කරනවා කියලා. ජීවිතේ ඉහළම සතුරු වෙන තින ක්‍රමේ තමයි මේ කයේ කයනුව බලමින් වාසය කිරීම. මොකද අපි අපේ ජීවිතේ වැඩිපුර ප්‍රමුඛත්වය දීලා තියෙන කයටනේ. කය මතනේ අපි යැපිලින්නේ. අපේ ශරීරය නිසා තමයි වැඩිපුරම සතුරු වෙන්නේ. අපේ කය නිසා තමයි වැඩිපුරම දුක් වෙන්නේ අපිනේ. ලස්සනට තියෙනකොට හුඟා සතුටු වෙනවා. පොඩ්ඩක් වෙනස් වුණොත්, ලෙඩ දුක් වුණොත්, දෙන් දෙකක් එහෙම වුණොත්, ශරීරේ කොටස අකයින් කරන්න වුණොත් කොච්චර දුක් වෙනවදනේ? ශරීරේ කොටස් නෙවෙයි කෙස් ගහක් වෙනස් වුණත් කොච්චර දුක් වෙනවදනේ? ඉතින් අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දත් වලින් එකක් හරි නැති වුණොත්, නියපොත්තක් නැති වුණොත් කොච්චර නම් අපි දුකටපත් වෙනවද? පින්නතුනි මෙන්න මේ ශරීරෙම පාදක කරගෙන අමා දොරක් විවෘත කරගන්න, නිවන් දොරටුවක් විවෘත කරගන්න ක්‍රමය බුදුහාමුදුරුවෝ දේශනා කරා. අන්න එතනින් ඉහළට දියුණුනොත් අපේ ශරීරයේ වර්ණයවත් හැඩයවත් අපට ඉතර අදාළ වෙන්නේ. ඔබ දන්නවද මේ බුද්ධ ශාසනයේ කාන්තාලෝකයේ, ගිහි කාන්තාලෝකයේ අභිමානේ කවුද? කුච්චුත්තරාව නන්ද මාතාව. කාන්තාලෝකයේ අභිමානය මෙන්න මේ කුජුත්තරාව. කාන්තාවන්ට ආදර්ශ ගණ තියෙන කුජුත්තරාව. කුජුත්තරා ගැන කවුද දන්නවද? ඇගේ නම උත්තරා. පොදු උත්තරාව කුදු වෙච්ච කෙනෙක්. ඇය තමයි කාන්තාලෝකයේ අභිමානය. ඉහළම එක්සැම්පල් එක. ඇය 500 ගානකට නිතර බණ කියපු කෙනෙක්, අනාගාමි කෙනෙක්. ආදර්ශයට ගණ තියෙන කුජුතරාව. එනිසා ශරීරයට වඩා ඉක්මවල ගිහිපු මානසිකත්වයක් ඇය අභිමානයකට පත් වෙනවා. අනේ ධම්මගයි මේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඊළඟට පටික්කුල මානසිකාරය. මේ ශරීරය සකස් වෙලා තියෙන කෙස් ලොම් නියදත් ආදී ගැන සිහිය පිහිටුවීම. මේවා හැදලා තියෙන්නේ කොහමද? මේ වගේ වර්ණය, පීඩිතන, ගන්ධය, මෙයාදී කරුණෝණි මෙනෙහි කරනකොට අන්නේ හේතුඵල ධම දකිනකොට ඇත්තටම දැඩි ආසාව සහ විරසක බව කියන දෙකම දුර වෙලා හිත මධ්‍යස්ත වෙනවා. ඊළඟට ධාතු මනසිකාරය මේ ශරීරය සකස් වෙලා තියෙන ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් there are four fundamental elements which consist with our physical body. Earth element, water element, fire element and air element. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා භූත රූප වලට හිත තිබීම. මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පඨවි කියන දැඩි ගතියෙන් නේද? තේජෝ කියන රස්නේ නේද? ආපෝ කියන වැගිරෙන ගතියෙන් නේද? වායෝ කියන වායුවෙන් නේද කියන මෙන්න මේ කොටස් හතරට හිත තියෙන එක. මේක සමත කමඨාන. ධාතු මනසිකාරය කියලා මේකට කියන්නේ. ඊළඟට නවසීවතික කියලා කියනවා අපේ ශරීරය මිය ගියාට පස්සේ ශරීර සිදු වෙන දේ ගැන කලින් මෙනෙහි කරනවා. මේක කොහොමද ටිකෙන් ටික ඉදිමෙලා ටිකෙන් ටික ඇලේ සරව ගලලා සත්තු වහලා අන්තිමට ඇට සැකිල්ලක් දක්වා පත්වෙන එක ගැන කලින් සිහි කරනවා. දැන් කාලේ නම් එහෙම සිහි කරන්න අමාරු වෙන්නේ නේද? දැන් මිය ගියාට පස්සේ හිටියටත් වඩා ලස්සනයි නේ නේද? වාක් ලස්සන කළ ගන්න මිය ගියාට පස්සේ. ඇතැම් වෙලෙ හිතෙනවා ජීවත් වෙනට වඩා හොඳයි මැරෙන එක කියලා නේ. ඒ මට්ටමට මේක ලස්සන කර. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලෙම නෑ මේක මිය ගියාට පස්සේ නිකම්ම ශාරීරිය සෝනක දාන එක කරන්නේ අන්නේ දැම්මට පස්සේ ශාරීරියට අත්වන ඉරණම ගැන මෙනෙහි කරන එක. කලින්ම බලන එක. මේක පින්නතුනේ අසුභ වාදයක් නෙවෙයි. මේක දැක්කොත් පින්නතුනේ අපි අපේ පුදුම විදිහේ ස්පිරිටුවල් මොටිවේෂන් එකක් වෙනවා. මේ ශරීරයම පාවිච්චි කළා මම ඉක්මනටම නිවන් දකින්න ඕන. ඉක්මනටම මාර්ගඵල ලබන්න ඕන. ඉක්මනටම ධානය ලබන්න ඕන කියලා දැඩි අප්‍රමාදී බවක් ඇති වෙනවා. ඔබ හනැති ස්ටීවන් ජොබ්ස් ගැන ඔහු ආසන්නේ මියන් ආසන අවුරුදු 7කට තිස්සේ ඔහු හැමදාම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මරණය මෙනෙහි කළා. ඔහු දැඩි පිළිකා රෝගයකින් හිටියේ අවසන් අවුරුදු ගන්න. ඔහු එහෙම මරණය සිහි කර කර ඉක්මනටම තව තව අලුත් එක්ස්පෙරිමන්ට් කළා. අලුත් සොයා ගැනීම කළා. ඔහු මරණය ගැන හිතලා දුක්ුණේ නැහැ. ඔහු ඉක්මනටම අප්‍රමාදීව වැඩ කරලා වාග් නිර්මාණ ඩිවයිසස් ඔහු නව නිපැයුම් ලෝකෙ ඉදිරිපත් කළා. ඒව තමයි අද අපි ප්‍රයෝජන ගන්න. පින්නතුනේ මේ ශාරීරියේ ස්වභාවය මේකයි කියලා දැනගත්තොත් අපි මේකට දැඩි ආශා කරන්නේත් නැහැ, පිළිකුල් කරන්නේත් නැහැ. මේකේ යථාර්ථය මෙනෙහි කරලා මේ ජීවිතයේ වටිනාකමට තවත් වටිනාකමක් එක් කරනවා තමයි. මේක නිකම් පොළොවට පස් වෙන නෙවෙයි. මේ ශරීරයේ ඇටකටුවකට වැඳලා මිනිස්සුන්ට දිවි ලෝක යන පුළුවන් විදියට මේ ශරීරයේ වටිනාකම ඉහළ මට්ටමකට ගන්නවා. අද අපි මේ ගියොතින් කොහොමද? එහෙම වටිනාකමක් තියනවද? මිය ගිහිල්ලා පෑ ගාන ගෙදර ඉන්න පුළුවන්. ගෙදරින් අයින් කරන මේක. අවුරුදු 50කට ගෙදරයි වෙනුවෙන් මහන්සි වෙනවා. මහන්සි වෙලා හවස මිය ගියොතින් අඩු ගන්න ඊළඟ අදාසේ උදේ වෙනකන්වත් ගෙදර තියන්නේ නැහැ මේ. රාත්‍රී අනිත් ඇ නිදිය ගන්න වෙලාව මිය ගියොතින් පොඩි chance එකක් තියෙන එළියටකන් ඉන්න පුළුවන්. දැනගත්තොත් දැනගත්තු ගමන්ම බය වෙලා ඉක්මනටම එළියට දාන්න. දැන් කියනවානේ ඔයා නැතුව බෑ ඔයා මට ඉන්න මොන හරි පාළුයි එහෙම කියලා තමයි කියන්නේ නේ. මිය ගියාට පස්සේ අපි ඉන්න කාමරයට කවුරුවත් තනියමවත් දෙන්නේ නැහැ. ඒ තරම් බයයි. පින්නතුනේ අන්න ඒ ශරීරයට වටිනාකමක් ලබා දෙන්නේ බුදුහාඳුර මේ කායපස්සන දේශනා කළේ. අන්නේ ශරීරයේ කොටස් අපේ හිස කෙස්සල කොටස් ධාතු කරඬුවල තියෙන වඳින මට්ටමට අපේ වටිනාකම වැඩි කරන්නයි බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ. දැන් බලන්න ධාතුන් වහන්සේට වඩම ඕන කියලා පිච්චමල් තියලා පුද පූජා කරනනේ කට්ටියනේ. ඒ ධාතුන් වහන්සේලා කියලා මොනවද දෙන්නේ? මේ අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලාගේ නැත්නම් බුදුරජාන් වහන්සේගේ මේ ශරීරය යටකටුවල කොටස් මේ පූජාවට එන්නේ. ඉතින් ඒ ධාතුන් වහන්සේ නමක් දැක්වතින් සාදුකාර දීලා වටිනාම කරඬුවක රත්තරන් කරඬුවක තියලා ඉහළම තැනක තියලා මුළු ගෙදරටම වන්දනාමාන කරනවා. අන්නේ මට්ටමට අපේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්ම දේශනා කළේ. මෙන්න මේ කායනුපස්සනා වඩනකොට පින්නතුනි අපේ ශරීරයේ ස්වභාවය තමන්ට තේරුම් ගිහිල්ලා මෙන්න මේ ශරීරයම පාදක කරගෙන තමා සිහිය නුවණ දිනු කරනවා. මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන්. මොනවද ඒ? තමයි ආහාර, කර්ම, තෘෂ්ණා, අවිද්‍යා, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු ටිකක් නිසා ශරීරය හටගත්තේ. මේ හේතු සමුදයෙන් ශරීරය හට ගන්නවා. හේතු නිරෝධයෙන් මේ ශරීරය නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ශරීරය දකින හැම මොහොතකම ඔහුට මේ හේතුඵල ධමයි පේන්නේ. පේනකොට ඔහු නැචකින්චි ලෝකී උපාධිය ඇති මේ ශරීරය සත්‍ය පුද්ගලෙක් වශයෙන් ගන්නෙ නෑ. දැන් රූපං අත්වතෝ සමනිපස්සති, රූපය ආත්ම විදිහට ගන්නෙ නෑ. නරූපවන්තං වාත්තානම්, ආත්මේ රූප සහිත දෙයක් කියලා ගන්නෙ නෑ. නාත්තනිවා රූපං, ආත්මය තුල රූපය තියෙයි කියලා ගන්නෙත් නෑ. නරූපස්මින් වාත්තානම්, රූපය තුල ආත්මය බැසගෙන තියෙයි කියලා ගන්නෙත් නෑ. මේ ස්කන්ධ පංචකයේ එකතුවක් කියන එක පොහුණුවනින් දකිනවා. මෙන්න මේත් එකම ඔහු නැවත නැවතත් ඒ කමඨාණක් හිතේ භාවිත කරමින් ඔහු හිතේ සමාධිය තවදුරටත් දියුණු කරනවා. දියුණු කරනකොට මොකද වෙන්නේ? ඔහුට ටිකෙන් ටික අර කය ටිකක් අප්‍රකට වෙලා වේදනාව ප්‍රකට වෙන්න ගන්නවා. සුඛං වේදනං වේදියමානෝ, සුඛං වේදනං වේදියාමිති පජානාති, දුක්ඛං වේදනං වේදියමානෝ, දුක්ඛං වේදනං වේදියාමිති පජානාති, අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ, අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා හොට පේන ගන්නවා. මේ වේදනාව විවිධාකාරයෙන් පේන ගන්නවා. ඊට පස්සේ සාමිස සුඛ, නිරාමිස සුඛ, සාමිස දුක, නිරාමිස දුක, සාමිස දුක්ඛම සුඛ, නිරාමිස දුක්ඛම සුඛ ආදී වශයෙන් මෙන්න මේ සාමිස නිරාමිස වශයෙන් සැප දුක් උපේක්ෂා වේදනා පේනවා. වේදනාව කියන්නේ නිකන් හටගන්න දෙයක් නෙවෙයි. පස්ස පච්චයා, පස්ස සමුදයා වේදනා සමුදියෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය නිසා වේදනාව හටගත්තා. ස්පර්ශය නැති තැන වේදනාව නිරුද්ධ වෙලා යනවා කියලා දකිනවා. දැන් සිතට කයට එන වේදනා ගැන එනකොට ඕ දන්නා මේක දිගට තියෙන දෙයක් නෙවෙයි. මේක හේතු ඇති කල්හි හටගෙන හැම මොහොතේම මේක නිරෝධයට පත් වෙන දෙයක්. ඒ නිසා න වේදනං අත්තතෝ සවන පස්සති, වේදනාව ආත්ම වශයෙන් ගන්නෑ. න වේදනාවන්තං වාත්තානම්, ආත්මේ වේදනා සහිත දෙයක් කියලා ගන්නෙත් නෑ. නාත්තනිමා වේදනං, ආත්මය තුල වේදනාව තියෙයි කියලා ගන්නෑ. න වේදනාය වාත්තානම්, වේදනාව තුල ආත්මය තියෙයි කියලා ගන්නෙත් නෑ. මේ වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනා කියලා දකිනවා. කොහොම එන්නෙන්නම අර මුල් කමඨහනක් පාවිච්චි කරමින් තව තවත් හිත සමාධිමත් කරනවා. සමාධිමත් කරනකොට මොකද වෙන්නේ? ඔන්න අර වේදනාවක් යටපත් වෙලා ඊට පස්සේ ඔන්න තමන්ගේ හිතේ ස්වභාවය ඉස්මතු වෙනවා. දැන් හිත කොහොමද? සරාගං වා චිත්තං, සරාගං චිත්තං ති පජානාති, වීතරාගං වා චිත්තං, වීතරාගං චිත්තං ති පජානාති. දැන් මේ හිතේ රාගයද තියෙන්නේ රාගේ නැති හිතක්ද? සදෝ සංවාචිත්තං විතදෝ සංවාචිත්තං. දැන් තමන්ගේ හිතේ කෙනෙක් ගැන අමනාපයක්ද තියෙන්නේ නැත්නම් මෛත්‍රියක්ද තියෙන්නේ? සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති. විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තං පජානාති. දැන් තමන්න තියෙන මෝහයේ සහිත සිතක්ද මෝහේ නැති හිතක්ද කියලා බලා ගන්නවා. කොහොමද බලන්නේ? මේ වෙලාවේ මෝහය තියෙද නැති කියලා බලන්නේ කොහොමද? මේ වෙලාවේ යමක් මතක් වෙනකොට රූපයක් එක්කද තමන් හිත දිනේ කියලා බලන්න. තමන්ගේ හිත රූපයකට ගැට ගහලාද තියෙන්නේ? රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙලා නැති වෙලා ගිහිල්ලා තමන් මේ මනසින් සිහි කරන වෙලාවකද ඉන්නේ කියලා බලන්න. මොකද හිතෙන්නේ? අනේ මගේ හිත තියෙන්නේ සමෝහං වාචිත්තං මෝහයක් එක්ක නේද? දැන් විතරක් නෙවෙයි ජීවිතේ කවදාකවත් නැහැනේ දෙවියනේ අමෝහං වාචිත්තං කියලා එකක්. හැමදාම හිතේ මෝහෙන් අවිද්‍යා අන්ධකාරේ නේද කියලා තමන්ට තමන් ගැන අට්ඨේ යති හරායති දිගුච්ඡති. ලැජ්ජාවක් පිළිකුලක් කිරිකිතයක් ඇති වෙනවා. මං කොයිතරම් මෝඩ කෙනෙක්ද? අනේ මට මෙච්චර කලක් මේ වගේ බණක් අහන්න ලැබුණ නෑ නේද? හැමදාම මං හිතේ මේ මෝහෙන් නේද එහෙනම් ඉඳලා තියෙන්නේ කියලා තමන්ට තමන් ගැන හිතෙන්න ගන්නවා. ඊට පස්සේ සංකිට්ඨං වාචිත්තං විකිට්ඨං ආචිත්තං ඔහොම ගිහිල්ලා මහඟත මහඟත ඔහොම ගිහිල්ලා විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තං පජානාති. අයමුත්තං වාචිත්තං අයමුත්තං චිත්තං පජානාති. බලනව තමන් හිත දැන් මිදෙලද තියෙන්නේ නැත්නම් මොහක හරි කොතන හරි තැනක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහේ වෙන වෙනම හෝ එකටම හෝ කොතන හෝ තැනක බැඳිලා තියේද කියලා තමන් හොඳට බලනවා. හැම මොහොතෙම ගැට ගැහිලා තියෙන්නේ. නමුත් තමන් විදර්ශනා නුවණින් අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොතේ මේක ලිහිලා තියෙන්නේ කියලා අන්නේ වෙලාවේ මුක්තිය තමා දකිනවා. සමාහිතං වාචිත්තං අසමාහිතං වාචිත්තං සමාහිත අසමාහිත බව දකිනවා. මේ විදියට විමුක්ත අවිමුක්ත ස්වභාවය බලනවා. අර මුලදී කයින් පටන් ගත්තු එක කය ටික ටික අප්‍රකට වෙලා වේදනාව ප්‍රකට වුණා. වේදනාවක් තේරුම් අරගෙන ඒකත් පැත්තකට කළා. හිත ප්‍රකට වුණා. ඒ හිතේ ස්වභාවයත් දැකලා ඒකත් ඉක්මලා ගිහිල්ලා ඔන්න ඊට පස්සේ සංඥා වේදනා දෙක නැත්තම් චෛතසික ගැන අවබෝධය ප්‍රකට වෙනවා. අර මුල් කමඨහනක්ම පාවිච්චි කරමින් නැවත නැවතත් ඉද සමාධිමත් කරනවා. සමාධිමත් කරනකොට මොකද හිතෙන්නේ? ඔන්න තමන්ට දැන් නීවරණ පේන ගන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ තියෙනකොට තියෙන බවක් දන්නවා. නැති විට නැති බවක් දන්නවා. නැති වෙච්ච එකයි එන විදියක් දන්නවා. ඒ වගේම නැති එකයි නොඉපදෙන විදියට ස්වභාවයක් තියෙනවා නම් ඒකත් හොඳට අවබෝධ කරගනිමින් නීවරණ ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. ඔව් හැම වෙලාවෙම බලන්නේ මොකද්ද? මගේ හිතේ දැන් කොයි නීවරණද තියෙන්නේ? මේ වෙලාවේ කාමච්ඡන්දයද තියෙන්නේ? ව්‍යාපාදයද? නැත්තම් චිත්තසෛතකවල මැලි බවද නිදිමත ගතියද තියෙන්නේ? තීන මිද්දේද? උද්දච්ච කුක්කුච්චයද? සිතේ විසිරුණු ගතිය සහ පසුතැවිල්ලද තියෙන්නේ? නැත්තම් බුද්ධ ආදී අට තැන් ගැන සැකයක්ද තියෙන්නේ කියලා බලනවා. බලන්න බලන්න පෙනුතුනේ නීවරණ දුර්වල යනවා. දුර්වෙනෝ විතරක් නෙවෙයි, ඒ නීවරණ වලට අහලටවත් එන්න දෙන්නේ නැහැ. දැන් සතිය තමා කැමති විදියට පාලනය කරගෙන ඉන්නේ. පෙනුතුනේ තමන්ට දැන් වටිනාම දේ තමන්ගේ හිත. අකුසල විතරකයක් එනකොටම කොහොමද හිතන්නේ? අර විතක්ක සංඨාන සූත්‍රයේ තියෙන ආදීනව දස්සාවේ කියලා. හොඳට ලස්සනට පිරිසිදුවට ඉන්න වෙලාවේදී තමන්ගේ කරට මලකුණක් දැම්මොත් මොකද වෙන්නේ? මැරිච්ච සතෙක් දැම්මොත් මොකද වෙන්නේ? කුණු වෙච්ච. වෙන දේ දන්නවනේ නේ? අන්නේ වගේ තමන්ගේ කයට වඩා අවධානයෙන් ඉන්න තමන්ගේ හිත, තමාගේ හිත ලස්සන මලක් වගේ තියාගෙන ඉන්නවා. එක පොඩි වැරදි සිතුවිල්ලක් අත් වෙන දෙන්නේ ආපු ගමම්ම පියදාන බලාගෙන ඉන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී කිසිම නීවරණයකට එන්න අහලටවත් එන ඉඩ දෙන්නේ. තමන් තියෙන හැම පියවරක්ම සිහියෙන් තියන්නේ, තමාගේ ඇස් පිය ගහන හැම මොහොතක්ම සිහියෙන් කරන්නේ. ඒ වගේම තමා හුස්ම ගන්න හැම මොහොතක්ම සිහියෙන් හුස්ම ගන්න. දැන් තමාගේ ජීවිතේ සම්පූර්ණව තමන් හසුරුවාගෙන ඉන්නේ. ආයි බාහිර කිසිම කෙනෙකුට තමන්ගේ පාලනය අතර ගන්න දෙන්නේ නැහැ. දැන් සතිපට්ඨානේ පාවිච්චි කළ සම්පූර්ණම තමාගේ පාලනය තමා තුළම පවත්වා ගන්නවා. එන්නතුනි මේක ධම්මානුපස්සනාවේ දෙවෙනි කොටස. මේකට කියන්නේ මේක පළවෙනි කොටස නීවරණ පබ්බේ කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි කොටසට යනවා. ස්කන්ධ කන්ද පපයට තමාගේ ජීවිතය සකස් වෙලා තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ දියා බලනවා. ඇසට රූපයන් දැක්ක කියන්නේ, කනට ශබ්දයක් ඇහුණ කියන්නේ, මේ කුමන ඉන්ද්‍රියන්ගෙන් කුමන අරමුණක් ගත්තත් මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහක් එකතුවක් උනේ. ඉති රූපං සමුදයෝ ඉති රූපස්සත්තංගමෝ. ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ. ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගමෝ. ඉති සංඛාරස් සමුදයෝ ඉති සංඛාරස් අත්තංගමෝ. ඉති විඥානස් සමුදයෝ ඉති විඥානස් අත්තංගමෝ. ඔව්, හැමතැනම දකින්නේ මේ රූප ආදී ස්කන්ධ පංචකයේ ස්වභාවයත්, එයි හට ගැනීම හා නිරෝධයත් දකින්නේ. ඔහු මොකක් මතක් වුණත් ඔහු දකින්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්වයක් දකින්නේ. හරියට වැලි ගොඩක් දකිනකොට වැලි ගොඩේ තියෙන වැලි යට ටික දකිනා වගේ. ගියක් දකිනකොටම ඒ ගෙදර හැදිච්ච කෑලි ටික දකිනා වගේ. ගියක් දකිනකොටම අර ගේ හදලා තියෙන අර ලී ෆ්‍රේම් එක තියෙන්නේ. ඒකත් දකිනවා, තින්ත ටිකක් දකිනවා, වයර් ටිකක් දකිනවා, වහලක් දකිනවා. මේක එකටත් දකින්න වෙනමත් දකින්න කොහොම වුණත් මේක ගේ කියන 아무 දෙයක් නෙවෙයි. මේ මොහොතේ තමන්ගේ මේ ස්කන්ධ ටිකෙන් ගොඩනගා ගන්න දෙයක් කියලා දකිනවා. ඒක අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති පෙරණොති බී හටගෙන මේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ලෝකයක් තමන් විසින් නිර්මාණය කරගන්නා වූ ලෝකයක් බව දකිනවා. ඊට පස්සේ පින්නතුනේ බොජ්ජංග පබ්බේ. දැන් සතිපට්ඨානේ දිනවල පිනතුනි සතිය බොජ්ජංගයක් වඩපත් වෙලා තියෙන්නේ. සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා. දැන් ඔන්න මෙතෙක් කල බොහොම අමාරුවෙන් පතලක් හාරලා හාරලා පතල යටට බැහැලා ඔන්න කූඩේ අරගෙන පතල යට තිබිච්ච මැණික් ටික ඔන්න උඩට ගන්න වෙලාව. බොජ්ජංග ටික පින්නතුනි. මේ බොජ්ජංග ටිකත් එක්කම අර සතර සතිපට්ඨානයත් එක්ක ආරම්භ වෙන සතර ඍද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංචේන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආරසනික මාර්ග සත්‍තිස් බෝධිපාරසික ධර්ම නැමැති මහා මැණික් ආකරය අර පතුලේ ඉඳලා උඩට ගත්තා. දැන් සම්පූර්ණ වෙනතුනි මේ ධර්මයේ තියෙන වටිනාම කාරණා ටික ගත්තා තමන් දන්නවා. මේ සතියේ දැන් අර මුලදී සති ඉන්ද්‍රිය සති බලයක් විදිහට තිබෙච්ච එක දැන් මෙතෙන්දී සති සම්බොජ්ජංගේ වෙලා බෝධි අංගයක් බවට පත් වෙච්ච ආකාරය තමා දකිනවා. ධම්ම විචය ඒ ධර්ම කරුණමයි මෙනේ වෙන්නේ. නිරතුරුව දිවාරෑ දෙක්කේ තමන්ගේ හදවතේ රැව් පිළිරැව් දෙන්නේ මෙන්න මේ ධර්ම කාරණා. වීරිය බොජ්ජංගයක් වෙලා පීති ඒකම ප්‍රීතියක් බවට පත් වෙලා පීති පස්සද්ධේ සමාධේ උපේක්ඛා කියන මෙන්න මේ අංග හත බෝධි අංග the 7 enlightenment factors මෙන්න මේ කාරණා තමයි තමන්ගේ ජීවිතයේ මූලික කරුණ බවට පත් වෙන්නේ. කාලයක් තිස්සේ ධර්මය පුහුණු කළා හරියට තමා මහන්සියෙන් ඉගෙනගෙන උපාධියක් ડોක්ටරේට් එකක් ගත්තා වගේ තමන් මහා නිධානයක අනගිතම ප්‍රතිඵල භුක්ති විඳින අවස්ථාව. බොජ්ජංග ටික ක්‍රියාත්මක වන ආකාරය තමාගේ ජීවිතයේ අංග පසඟ වගේ අංග ප්‍රත්‍ය වගේ මේ බෝධි අංග අවබෝධයේ නැමැති අංග ටික තමාගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අවස්ථාව. මේන් බහැර පිනතුනි තමන්ට එක හුස්මක් ගන්න බෑ ඊට පස්සේ. තමා ඒ අතර රැකිරක්ෂා කරන ඒවා ඉගෙන ගන්න ඒවා දරුවන්ට උගන්වන ඒවා දරුවෝ පාසල ඔක්කොම කරනවා තමා. ඒවා කරන්නේ part time විදියට. full time විදියට කරන්නේ බොජ්ජංග ඇතුළු මේ ධර්ම කරුණුත් එක්ක ජීවත් වෙන එක තමයි full time job එක. හැබැයි බාහිරයට නම් පේන්නේ අරක full time කරනවා වගේ තමයි පේන්නේ. ඇයි අපි ඒක කලින්ටත් වඩා හොඳට අර දේ ටික අපි කරනවා. දරුවෝ පාසල එකයි අනේක ඉස්කෝලේ අනේක තමන් රැකියාවට යන්නේක වාහන හොදන එක කලින්ටත් වඩා සතුටින් දැන් කරන්නේ. කලින් අරවකනේ අනිත්‍යයට බැන බැන. මමමයි පිඟන් හොදන්නේ මමමයි කාර් එක හොදන්නේ මමමයි වර්ත සුද්ධ කරන්න කිය කිය කලේ. දැන් ඒව ඉතාම සතුටෙන් ඒව බොජ්ජංග බවට පත් කරගනිමින් දැන් මේ කරන්නේ. කලින්ටත් වඩා සතුටුදායක සැනසිලිදායක පුද්ගලයෙක් මෙන්න ගෙදර නිර්මාණය වෙලා දැන්. පින්නතුනේ මේක තමයි ධම්මයේ රසායක කියලා කියන්නේ. වෙනදටත් වඩා කලින් ආදි වෙනවා. වෙනදටත් වඩා පරක්කුල දැන් නිදාගන්නේ. අනිත් දැන් නිදාගත්තට පස්සේ විවේක තැනක් හොයාගෙන මේක ප්‍රැක්ටිස් කරගෙන ඉන්න රෑ වෙනකම්. ඔහු වෙනද නිදාගෙන විවේක ගත්තේ දැන් ධර්මයේ ප්‍රැක්ටිස් කළා දැන් විවේක ගන්න. වෙනද පැය 5ක් නිදාගත්තු කෙනෙක් දැන් ඒක පැය 4ට පැය 3ට අඩු කරලා රහතන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පැය කීයද විවේක ගන්න. දවසට පැය 2යි. වැඩිපුර පැය ගානක් යන්නේ පින්නතුනි ශරීරයට අවශ්‍ය වට නෙවෙයි අපේ කෙලෙස් වලට නීවරණ වලට යන්නේ. මේ විදියට ක්‍රමානුකූලව තමන්ගේ ආධ්‍යාත්මික පරිවර්තනය සිද්ධ වෙලා මෙන්න මේ බොජ්ජංග තමන්ගේ ජීවිතයේ මූලික කරුණ බවට පත් වෙනවා. මේ ධම්මානුපස්සනාව වඩන හැටි මේත් එක එන්නේ නම් හිත සමාධිමත් වෙනකොට ඊළඟට කොතෙන්ද යන්නේ? අර තමා කලින් සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තෝ චතුරාර්ය සත්‍ය. ඔන්න දැන් තමන්ගේ ඉදිරිපස මැවි පෙනෙනවා. හරියට පින්නතුනි අපි මුලදී කලින් නොගියපු තැනකට යනකොට ඇඩ්‍රස් එක අපි නැවිගේටරේට දානවනේ. දාලා ඒ ඇඩ්‍රස් එක ගැන විශ්වාසය තියලා ගිහිල්ලා ගමනාන්තයට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ආපු ගෙදර හවුස් නම්බරේ අපි මුලදී සිටි එකට යනවා. ස්ට්‍රීට් එක හරහා ගිහිල්ලා ඔන්න හවුස් නම්බරේ තියෙන තැනින් පාක් කරනවා. ඔන්න ගෙදරට ඇවිල්ලා You have come to your destination. නැවිගේටර් ඉන්න නෝනගේ කතාව ඉවර කරනවා. නෝන දැන් විවේක ගන්නවා. දැන් ඔයා ඇවිල්ලා. අර මෙතෙක් කලක් හැව් පිළිනැව් දීපු ගමනාන්තිය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය තමා දැන් හවුස් නම්බරෙට ඇවිල්ලා. සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තු එක දැන් භාවනාවේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ වෙලා. මෙන්න දුක්ඛ සත්‍ය කියන්නේ මේක. මෙන්න හවුස් නම්බරේ. මෙන්න සමුදය සත්‍ය. මෙන්න ස්ට්‍රීට් එක. මෙන්න නිරෝධ සත්‍ය. මෙන්න සිටි එක. මෙන්න මාර්ග සත්‍ය. මෙන්න සිප් කෝඩ් එක. ඔක්කොම ටික නැවත තමා මතක් කරගන්න. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා රහපු ටික දැන් හොඳට ප්‍රකට වෙනවා. දුක්ඛ සමුදය සත්‍ය නම් දුක හටගන්නේ කොහමද? එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. දුක හටගන්නවනම් හටගන්නේ කොහේද? චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. රූපං ලෝකේ පිය රූපං සාත රූපං. චක්කු විඥාන, චක්කු සංපස්ස, චක්කු සංපස්ස වේදනා, රූප සංඥා, රූප තණ්හා, රූප සංචේතනා, රූප විතක්ක, රූප විචාර. මේ ඇස කන් ආදී ආයතන 6ට තෘෂ්ණාව හටගන්න ස්ථාන 10ක් කියනවා. එකට 10 ගානේ 6ට 60ක් කියනවා. එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එත්ත නිවිසමානා නිවිසති. තෘෂ්ණාව හටගන්නව නම් හටගන්න තියෙන්නේ මෙතන. වාසය කරනව නම් වාසය කරන්නේ මෙන්න මේ කරුණොත් එක්කයි කියලා දන්නවා. ඒ වාගේම එත්ත පහියමානා පහියති. එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. නිරුද්ධ වෙනව නම් දුක නිරුද්ධ වෙන්න තියෙන්නේ කොහේද? ඇස, රූපය, චක්කු විඥානීය, චක්කු සංපස්සේ, රූප සංඥාදී මෙන්න මේ කරුණවල තමයි දුකෙන් නිදහස් වෙනව නම් නිදහස් වෙන්නේ කියලා එකක් දන්නවා. ඒ නිදහස් වෙන මාර්ගය අය මේ වරිය වට්ටංගිකෝ මග්ගෝ මෙන්න මේ ආරසින් මාර්ගයේ කරුණ ටිකත් උඩ ප්‍රකට වෙනවා. මේ ආපු ගමන් මගේ අවසානය මේ විදියට උසයින්ට උහන් කරනවා. සතර සතිපට්ඨාන කියන්නේ මේක ඇතුළත. මෙන්න මේත් එක්කම නාම රූපයෙන් එනම ප්‍රකට වෙනවා. යක්ත නාමංච රූපංච අසේ සම්පරුජ්ජති පටිගං රූප සංඤංච එත්තේ සාකීර්තේ යතං. බලන බලන පැත්තෙන් පේන පින්තුනේ මේ නාම රූප දෙක හට ගන්නව නිරුද්ධ වෙනවා. නැත්නම් ස්කන්ධ පංචකය, ආයතන 12, ධාතු 18 හේතු වැඩි කල්ලි හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. සත්පුද්ගලයේ කියලාවත් දෙයක් කියලාවත් උට බාහිර ලෝකෙ කිසිම දෙයක් පැනවෙන්නේ නැහැ පින්නතුණී. ඔහු ශුන්‍යතෝ ලෝකං අවෙක්කස්සෝ. ලෝකයේ ශුන්‍ය වූ දෙයක් කියලා දකිනවා. ඔහු නැත කියන අන්තයට යන්නේත් නැහැ. ඇත කියන අන්තයට යන්නේත් නැහැ. ඉතීමස්මින් සතිදං හෝති. ඉමස්මින් අසති දන්න හෝති. මේ හේතු ඇති කල්ලි මේක හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව දකිනවා. ඔහු ඇත නැත අන්ත දෙකම දුර වෙලා මේ පටිච්චසමුප්පාදය ප්‍රත්‍යක්ෂ කරගෙන බවටපත් වෙනවා. ඔහු අනිමිත්ත ශුන්‍යතා පහනිත වශයෙන් ලෝකෙ දිහා බලනවා. කිසිම තැනක ඔහුට හිත පිහිටන තැනක් නැහැ. හරියට නැගෙනහිරින් ඉර පායනකොට මැද ගහක් තියෙනවා නම් බටහිර පැත්තේ බිත්තියක් තියෙනවා නම් ඒ බටහිර බිත්තිය අර ගහේ ඡායාව ගිහිලා වදිනවා. බිත්තියක් නැත්නම් පොළව තියෙනවා නම් පොළවේ වදිනවා. පොළවක් නැත්නම් වතුර නම් තියෙන වතුරේ ගිහිලා ඡායාව වදිනවා. බිත්තියක්වත් පොළවක්වත් වතුරවත් නැත්නම් මොකද වෙන්නේ? ඒ ඡායාව වදින තැනක් නැහැ. අන්න ඒ වගේ හැඩ රූපය පතිත වෙනවා. වෙච්ච ගමන් මේ පැත්තේ නිරෝධය නැතිවීම දකිනවා. විඥානය හටගෙන විඥානයත් එතනම නිරුද්ධ වෙන බව දකිනවා. කිසිම තැනක Tamanට පිහිටන තැනක් නැහැ. හැබැයි ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඕන කෙනෙක් එක්ක සංවාද ගනුදෙනු කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. හැබැයි අර නෙළුම් පතට දාන වතුර බිඳ නෙළුම් පතට අල්ලන්නේ නැහැ වගේ ඕ කිසිම දෙයක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්නෙ නැහැ. ඔහු පද්මෝපකාර ජීවිතයක් ගත කරනවා. හරියට විලේ හටගන්න මඩේ හටගන්න නෙළුම් පොට්ටුව මඩෙන් ඉහළට ඇවිල්ලා වතුරනොත් ඉහළට ඇවිල්ලා මඩවත් වතුරවත් නොගැටි විකසිතව ලස්සනට සුවඳවත්ව තියෙන නෙළුම් මලක් මහනෙල් මලක් වගේ මේ සමාජයේ නැමති කෙලෙස් සහිත මඩ ගොඩේ ඉපදිලා ඒ සමාජයෙන් ඉහළට ඇවිල්ලා නිකලස්ව නිකලල්ව පිවිතුරුව අලංකාරවත්ව මේ සමාජයේ නැමති මඩවිල මඩවල ඔහු විලක් බවට පත් කරලා ඒ සමාජයේම සුවඳවත් කරමින් වාසය කරනවා. ඔහු සමාජයෙන් පලා යන්නේ නැහැ. නෙළුම් විලෙන් මල කඩ ලෙලිට ගන්නෙ නැහැ. නෙළුම් විලේම මල ලස්සනට තියෙනවා. නෙළුම් විලෙන් මල කඩලා ගත්තොත් මලට මේ මැස්ස බඹරු වෙන්නේ නැහැ. ඒ මල සමාජයේ නැමති විලේම මේ නිකලල් පුද්ගලයා වාසය කරනවා. ඒ සමාජය සුවඳවත් කරමින් ඒ සමාජයට දහම් නැමති අමා බිඳු මේ පැණි දෙමින් ඒ පුද්ගලයා මේ සමාජය තුල තවදුරටත් වාසය කරනවා. මේක තමයි පින්නතුනේ පද්මෝපකාර ජීවිතයක ලක්ෂණය. මෙන්න මේ පුද්ගලයා සතර සතිපට්ඨානෙන් ආරම්භ කරලා සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍යබොජ්ජංගොස්සේ ආරසංග මාර්ගයන්ද සම්පූර්ණ කරගෙන ඔව් සම්මා ඥාන සම්මා විමුක්ති තුලින් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න. ඔහු මේ සම්බුද්ධ ශාසනයක් තුල ලබා ගත හැකි ලබාගත යුතු ඉහළම ප්‍රතිඵලය ඔහු විසින් ලබා ගන්නවා. ඔහු තවදුරටත් මේ සමාජයේ ජීවත් වෙනවා නම් ඔහු තමා සඳහා නෙවෙයි ජීවත් වෙන්නේ, අනිත් පැයට මේ දහමෙන් කිසියම් විදිය ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා ඔහු තවදුරටත් ජීවත් වෙන්නේ. ඔහු ඕනම වෙලාවක මේ ලෝකයෙන් සපුරාම නිදහස් වෙන්න හරියට පහනක් නිවි යනවා වගේ අවසාන වතාවට නෙද්දක තියාගන්න බලාගෙන මේ සමාජයට ඔහු කරුණා මෛත්‍රී පෙරදරිව වාසය කරනවා. ඉතින් මේක තමයි සතිපට්ඨානෙන් අපි ලබන ප්‍රයෝජන. ඉතින් පින්නතුන් මේ කරුණු මතක තියාගෙන පුළුවන් තරම් දුරට මේව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ ගන්න. ඉතින් අපට මේ ලැබුණ ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් සම්බුද්ධ ශාසනය. මේ සම්බුද්ධ ශාසනයේ මිල නියම කරන්න බෑ මේ ධර්මයේ. ඔබ අනිත් ඕනම දෙයකට ඔබට මිලක් නියම කරන්න පුළුවන්. නමුත් මේ ලබාගත් ධර්මයට මිලක් නියම කරන්න බෑ. ඒ නිසා තමයි අපේ අතීත අම්මල තාත්තලා එයට ලැබිච්ච දරුවන්ගෙන් වටිනාම දරුවක් මේ ශාසනය පූජා කළේ. පින්නතුනි අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට දරුවෙක් තමයි වටින්නේ. ඒ වටිනාම දරුවත් මේ ශාසනෙ පූජ කරලා මේ ශාසනෙ ජීවය දුන්නා අපේ අතීත අමල තාත්තා. එවැනි දරුවන්ගෙන් පෝෂණය වෙච්ච සුරක්ෂිත වෙච්ච මේ ශාසනයේ මේ සම්ධර්මයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. ඒ නිසා ඔබේ කාලය ධනය ශ්‍රමය කැප ගන්න දේවල් අතුරින් ඉහළම තැනින් ඔබ තියා ගන්නට ඕන මේ සම්බුද්ධ ශාසනය, මේ සද්ධර්මය, මේ දහම් ප්‍රතිපදාව. එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සල සේවා, මේ උතුම් කුසල හේතුවෙන් ඔබ නමින් මීගේ ඥාතීහුද දෙවියන් සහිත ලෝකයාද මේ පින අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු කුසල බලයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පඤ්චාච නිදුක්ඛා භයං පඤ්චාච නිබ්බයං සෝකං පඤ්චාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේතන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොමින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදුරුව දැකීමය කතට ඇති සැපය බුදු හිමි වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතේමය මෙමට ඇති සැපය සසරින් මිදීමය හැමදෙනාටම තෙරුවන් සරණයි.